සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී සලෝක මහල්ලා චෞථා අන්තර අගයන් පයි මත් මැදම සත් ගෝරකි පරතිත නාහි අන්දර කපට සබ කපටෝ කාර ජානා කපටේ කපහේ කපාහි අන්තර අගයන් පයි මත් මත් සත් ගෝරකි පරතිත නාහි අන්දර කපට සබ කපටෝ කර ජානා කපටේ කපහේ කපාහි සත් ගෝරකා පාණා චිත්තන ආවාය අපෝනා සුවයි සිරාහි කිරපා කරේ ජේ අපණී තානක සබද සමාහි මහල්ලා චෞථා මනමොක් මායා මෝහේ වියප්පේ දුජ්ජායි පායි මනුවා තිර නාහේ අනදින ජලත රහහ දින රත්ති හොම්ම කපහේ කපාහේ අන්තර ලෝභ මහා ගුබාරා තිනකයි නිකටන කොයි ජාහේ ඕය ආපේ දුකේ සෝක කබුහුන්න පාවහේ ජනම මරහේ මාර ජාහේ නානක බසස ලයි ප්‍රභ සච්චා ජේ ගෝරචරණී චෙත්තුලාහේ පෝඩේ සන්ත පගත පරවාන ਜੋ ਪ੍ਰਭ ਪਾਇਆ ਸੇਈ ਵਿਚੱਖਣ ਜੰਤ ਜਿਨੀ ਹਰ ਧਿਆਇਆ ਅੰਮ੍ਰਿਤ ਨਾਮ ਨਿਦਾਨ ਭੋਜਨ ਖਾਇਆ ਸੰਤ ਜਨਾ ਕੀ ਧੂਰ ਮਸ ਤੱਕ ਲਾਇਆ ਨਾਨਕ ਭਏ ਪੁਨੀਤ ਹਾਰੇ ਤੀਰਥ ਨਾਇਆ ਸੰਤ ਜਨਾ ਕੀ ਧੂਰ ਮਸ ਤੱਕ ਲਾਇਆ ਨਾਨਕ ਭਏ ਪੁਨੀਤ ਹਰ ਤੀਰਥ ਨਾਇਆ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਸਲੋਕ ਮਹੱਲਾ ਚੌਥਾ ਅੰਤਰ ਅਗਿਆਨ ਭਈ ਮਤ ਮੱਧਮ ਸਤਿਗੁਰ ਕੀ ਪ੍ਰਤੀਤ ਨਾਹੀ ਅੰਦਰ ਕਪਟ ਸਭ ਕਪਟੋ ਕਰ ਜਾਣਾ ਕਪਟੇ ਖਪਹੇ ਖਪਾਹੀ ਰਾਗ ਸੋਰਠ ਕੀ ਵਾਰ ਪੌੜੀ ਛੱਬਵੀਂ ਸਲੋਕਾਂ ਨਾਲ